2013 වසරේ 6 මාසේ 4 භාවනා වැඩසටහන. ගැටලුව හඳුනන්නේ නැති නිසා, විසඳුම හඳුනන්නේ නැති නිසා මිනිස්සු ලෝකයේ දුක් විඳිනවා. දුක හඳුනන්නේ නැති නිසා, සමුදය හඳුනන්නේ නැති නිසා. ගැටලුව හඳුනනවා නම් විසඳුම් හොයනවා, විසඳුම හොයාගත්තා නම් එයා දුකෙන් නිදහස් වෙනවා. හොරි හැදිච්ච බල්ලේ, හොරි හැදුණු බල්ලෝ දැකලා ඇති, ඒ බල්ලන්ගේ එක ලක්ෂණයක් තමයි නිතරම හයියෙන් එහෙමේ දුවනො. ගඩු හැදිච්ච බල්ලෝ ඇයි එයා දුවන්නේ වේගෙන්? එයාගේ ඇඟ කසනවා, පණුවෝ නලියනවා වගේ හට දැනෙනවා. ඒ නිසා එයා දුවනො. ඇඟේ පණුව වර්ගයකින් තමයි ඒ කුෂ්ඨ හැදෙන්නේ. එතකොට එයා කරන්නේ දුවන වැඩේ. නමුත් එයාට හැකියාව තිබ්බනම් මේකේ ගැටලුව මේ දුවලා විසඳන්න පුළුවන් දෙයක් නෙමෙයි, මේකේ ගැටලුව මේකයි කියලා එයා ප්‍රතිකාර ගන්නවා. එයාට ඒ හැකියාව නැහැ. ඒ නිසා දුවනවා. මේ සමාජයේ මිනිස්සු දුවන්නේත් ඔය වගේම තමයි. මිනිසුන් දුවනවා ගැටලුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැති කම නිසා. සමස්ත ලෝකෙම දුවගෙන යනවා, ගැටලුව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ගැටලුව තියෙන්නේ මනසේ. මනස තමයි ගැටලුව. එනිසා චේතෝ විමුක්තියකට පාත්‍ර වීම අපේ තියෙන වගකීම. ඒ වගේම සිත අවබෝධ කර ගැනීම අපේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ හැටියට සලකන්න පුළුවන්. හොඳයි, දැන් මේ දේශනාව තුළ සිද්ධ වෙන්නේ ඔබේ ප්‍රශ්න, ඔබේ ගැටලු විසඳන වෙලාව. ඔබට ගැටලු තියෙනවද කියලා අහුවත් කෙනෙක්ගේ මට ගැටලු නැහැ කියලා, ඒ ගැටලු නැත්තේ සමාජික ගැටලු වෙන්න පුළුවන්. නමුත් ඔබට අතීත ගැටලු නොවන තැනක ඔබ නැහැ, අනාගත ගැටලු නොවන තැනක ඔබ නැහැ. ඒ වගේම සාංසාරික ගැටලු නූපදනිය තැනක ඔබ නැහැ. නමුත් වර්තමානයේ ගැටලු නැතුව ඇති. මේ අතීතයයි අනාගතයයි වර්තමානයයි සංසාරයයි ගැට ගහන්නේ කවුද, කොහෙන්ද, කොතනින්ද? ඔබට ඒක තේරෙනවද? අතීතයයි අනාගතයයි සංසාරයයි ගැට ගහන්නේ ඒ ආරම්භයේ සිදු වෙන්නේ කොතනින්ද? ජීවිතේ සරලයි. අපි අතීතයේ දුකක් හෝ සතුටක් හෝ විඳිනකොට අපි කල්පනා කළොත් කවුද ඒ දුක සතුට විඳින්නේ? මම. අනාගතයේ දුකක් හෝ සතුටක් හෝ විඳිනකොට සිතුවිල්ලක් ගැන ඒක විඳින්නෙත් කවුද? මම. සංසාරේ දුකක් හරි සතුටක් හරි විඳිනවා නම් ඒ විඳින්නේ මම අන් කෙනෙක් නොවේ. ඒ නිසා උත්තරේ සරලයි මම. ඊට පස්සේ මම යනු කවරෙක්ද? කවුද? මම කියන්නේ කවුද? අපි ඔහු කියන්නේ කවුද? ඇය කියන්නේ කවුද කියලා හැමදාම හෙව්වා බැලුවා තේරුම් ගත්තා. මම කියන්නේ කවුද කියලා ප්‍රශ්නාර්ථයක් ඔබේ මනසේ ලිව්වේ නෑ ඔබ. එනිසා මේ ප්‍රශ්නාර්ථය දැන් තාම පැහැදිලිව ලියා ගන්න. මම යනු කවරෙක්ද? මම කියන්නේ කවුද? ඔන්න දැන් හොයන්න පෙන්නතුන්. මම කියන්නේ කවුද? මම දුක් විඳින්නේ ඇයි? මං සතුට වෙන්නේ ඇයි? මං බය වෙන්නේ ඇයි? මේ සිතේ තියෙන මේ වෙනස් ගතිය, පෙරලෙන ගතිය තිබෙන්නේ ඇයි? මෙන්න මේ කාරණා සොයාගෙන සොයාගෙන යන කෙනාට තමයි සත්‍ය කියන එක හොයාගන්න පුළුවන්. තමා දෙසට හැරෙන්න ඕන. තමා දෙස බලන්න. මම උස් කෙනෙක් වෙන්නේ මොකද? මම පහත් කෙනෙක් වෙන්නේ මොකද? වෙලාවකට හීනමානෙන් පහළට වැටෙන, තවත් වෙලාවකට අදිමානෙන් ඉහළට යන මනසක් මට තියෙන්නේ ඇයි? ඒ වගේම මම ස්ත්‍රියක් වන්නේ, මම පුරුෂයෙක් වන්නේ කෙසේද? මා බෞද්ධයෙක් වන්නේ, මම මුස්ලිම් කෙනෙක් වෙන්නේ, මම ක්‍රිස්තියානි කෙනෙක් වෙන්නේ, මම හින්දු කෙනෙක් වෙන්නේ, මම වෙනත් ආගමිකයෙක් වෙන්නේ කෙසේද? එය සිද්ධ වුණේ කෙසේද? එය සිදුවීමෙන් පවතින්නේ කෙසේද? මේ මනසේ තියෙන මනෝ භාවයන් රහසයන් කර්ම සමුදාය, ක්‍රියා සමුදාය, ක්‍රියාසිත සමුදායක් තියෙන්නේ. ඒ හැම කර්ම බලවේගයක් ඔස්සේම මම කියන කෙනාව මැදිහත් කරගෙන, යොමු කරගෙන ඒ මේ අත මෙහෙවන පුජ්‍යලේ. දැන් පාරවල් ගොඩාක් තියෙන, ඒ පාරවල් ගොඩක වාහනයක් මෙහෙවන පුජ්‍යලේක් ඉන්නවා. ඒ වගේ ඔබේ මේ කර්ම රාසියක් තියෙන, ඒ කර්ම රාසිය තුලම මෙහෙවන පුජ්‍යලයා බවට පත්වන්නේ මම කියන සිද්ධාන්තය. එතකොට ඔබ තුල මෙහෙයුම් කරුවා කවුරුන්ද? මම. මම තමයි මෙහෙයුම් කරුවා. ඒ මෙහෙයුම් තුල තමයි සතුට, දුක, බය, සංවේග, සන්තාප, අටලෝ දහම ලැබෙන්නේ. ඇයි මේක මම මෙහෙයවන්නේ? මට මගේ කියලා දෙයක් හැඟෙන නිසා. මගේ කියලා දෙයක් හැඟිලා සතුට වෙනවා, මගේ කියලා දෙයක් හැඟිලා දුක් වෙනවා. දැන් දුක් වෙන්න එපා හෝ සතුට වෙන්න එපා හෝ කියලා අපි කියන්නේ නැහැ. ඊට එපිටින් කාරණයක් තියෙනවා. ඒ දුක් උපාදනය කරපු, ඒ සතුට උපාදනය කරපු මූල බීජයක් තියෙනවා. අන්න ඒ කාරණේ ඔබ සොයාගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. සිතේ පහළ වෙන සිතුවිල්ලට පහර දීලා වැඩක් වෙන්නේ නැහැ. ඒ සිතුවිල්ල නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනාගාරයක් තියෙනවා. ඒ එම නිෂ්පාදනාගාරය ඔබ සලාගත යුතුයි. එනිසා ඵලය සමග නෙමේ අපි නිරසක විය යුත්තේ, ඵලයට හේතුව. ඔකට කියන්නේ සිංහාවලෝකනය කරනවා, ආපසු හැරී බලනවා. ඒ වගේම සිංහයාගේ වගේ ගලක් පැමිණියාම සිංහයා ගල දිහා බලන්නේ නැතුව ගල කොහේ ඉඳලා පැමිණියාද කියලා බලනවා. ඒ වගේම ජීවිතේට ගැටලුව, මනස තුල ගැටලුව හට ගන්නකොට ඒ ගැටලුවේ නිෂ්පාදනාගාරය, පාදනය, ඉපදුණු ස්ථානය පිළිබඳව සාබා. ටික වෙලාවක් ඒ පරේෂණය ඔබ යෙදෙන්න, ඔබේ චිත්ත ගවේෂණේ. ඒකට අපි කියනවා චිත්තානුපස්සනා කියලා. නිහඬව සංසුන්ව බලන්න. මේක හොඳ කාරණයක්. අන්ත දෙකෙන් නිදහස් වුණාම මධ්‍යයට පැමිණීමක් නොවේද කියන කාරණය. තාම වැදගත් කාරණයක්. ඒක බොහොම ධර්මය ප්‍රගුණ වීම නිසා තමන්ට දැනෙන දෙයක්. දැන් මේ මුළු ලෝකෙම මධ්‍යම ප්‍රතිපදාව කියලා සලකන්නේ මේ සංස්කාර ලෝකයේම මධ්‍යස්ත වෙන්න බලනවා නේද? මේ ජීවන ලෝකයේ තුලම යම්කිසි මධ්‍යස්තතාවයක්. බුදුරජාණන් වහන්සේට උවමනා කළේ ඒ සංස්කාර ලෝකයේම තුල මධ්‍යස්ත මිනිසෙක් නිර්මාණය කරන්න නෙමෙයි, ඒ සංස්කාර ලෝකේ නිදහස් කරන්න. දැන් අපේ අය මධ්‍යම ප්‍රතිපදාව හදාගෙන තියෙන්නේ මේ ජීවත්වන සංස්කාර ලෝකයේම මේ මධ්‍යස්තව ජීවත් වෙන්න. ඒක හරිම අඥාන වැඩක්. පාපය වුණත් මධ්‍යස්තව කරන්න. එහෙම කරලා හරියන්නේ නැහැ. බොන මිනිස්සු හදන් තියෙන මධ්‍යස්ත ප්‍රමාණවත්ව බොන්න කියලා ඒක හරියන්නේ. මධ්‍යයට පැමිණීම අන්ත දෙකෙන් නිදහස් වුණාම මධ්‍යයට පැමිණීමක් නොවේ නේද? ඔව් සත්‍යයි. අන්ත දෙකෙන් නිදහස් වුණාම මධ්‍යයක් හටගන්නේ නැහැ, සැකසෙන්නේ නැහැ. අන්ත දෙකක් ඇති තැන තමයි මධ්‍යස්ත භාවයක් පිහිටන්නේ. තවත් එක විග්‍රහ කළොත් එකාන්තයක් නැති වුණොත් අනිත් අන්තේ නැති වෙනවා. එතනත් මධ්‍යයක් පිහිටන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ මධ්‍යම ප්‍රතිපදාව එයයි. උභෝ අන්තේන සියලු අන්තවලින් නිදහස් වුණු මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මොකද මේ වචනේ එතෙන්ට යොදාගෙන තියෙනවා. මේ සමස්ත සම්පින්නණය ගන්නකොට මේ මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි වෙනවා. නැත්තම් අපිට හිතන්නේ මේ සංස්කාර ලෝකයේම මධ්‍යට පැමිණෙන්න ඕන කියලා. එහෙම පැමිණීමක් නැහැ. එනිසා ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් මධ්‍යස්ත කෙනෙක් නෙමෙයි. එයා මදහත් සිතින් ඉන්න කෙනෙක් නෙමෙයි. එයා විමුක්ති සිතකින් ඉන්න කෙනෙක්. මධ්‍යස්ථ ඥානයක් තියෙන කෙනෙක් නෙමෙයි. හැමදේම ඉවසන කෙනෙකුත් නෙමෙයි. තේ ඉවසීම කියන එක අපි තේරුම් අරගෙන තියෙන අපිට පීඩනයක් දැනුණාම ඒ පීඩනේ දරාගෙන සිටීමට තමයි අපි කියන්නේ ඉවසනවා කියලා. නමුත් ධර්ම අවබෝධයේදී එහෙම ඉවසීමක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඉවසන්නට කාරණා සෑදෙන්න ඕන ඉවසගෙන ඉන්න. ඉතින් ඉවසාගෙන ඉන්නට කාරණා සෑදෙන්නේ නැති තැන ඉවසීමක් අවශ්‍ය වන්නේ නැත. නැ අපි පුළුවන් තරම් ඉවසීම පුරුදු කරන්න, ඉවසීම පුරුදු කරන්න කියලා කියනවා. ඒක හරි අඥාන වැඩක්. මිනිස්සෙක් තුළ යම්කිසි චිත්ත වේගයක් හැදෙන්නේ නිකන් හැදෙන්නේ නැහැ. ඒක මොකක් හරි හේතුකාරකයක්, විද්‍යාත්මක සාධකයක්, යම්කිසි අසමතුලිතතාවයක්, අසාධාරණයක් හේතු නිසා තමයි මිනිස්සෙක් තුළ පීඩනයක් හැදෙන්නේ. එහෙම නැතුව හැදෙන්නේ ඉබේට. හේ දැන් අපිට ජීවිතේ ලැබිච්ච පීඩනයක් ඇති වෙච්ච අවස්ථාවල් උදාහරණයකට ගත්තොත් ඒක එහෙමයි කියලා ඔප්පු වෙනවා. සෑ එවැනි දේවල් හැම දෙයක්ම උහුලගෙන ඉන්නේ, දරාගෙන ඉන්නේ, නිහඬව ඉන්නවා ඉන්නේ කියලා කෙනෙක් අනුශාසනා කරන එක හරි නැහැ. අපි ඒකට කතා කරන්න ඕන ආකාරයක් තියෙනවා නම් ඒ විසඳුමක් ලබා දෙන්න ඕන ආකාරයක් තියෙනවා නම් ඒ ආකාරයට ඒක විසඳාගත යුතු කරුණු තියෙනවා. ඒවා ඒ විදිහට විසඳ ගන්න ඕනේ. එහෙම නැතුව හරම ඉවසන එකේ තේරුමක් නැහැ. හැබැයි සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට ඒ ඉවසන්න තියෙන ගුණය අඩු වෙනවා. මොකද හේතුව මමංකාරය වැඩි වෙන තරමට තමයි අවිස්සීම වැඩි. දැන් බස් එකේ යද්දි සමහර වෙලාවට ඔය බස් කන්ඩක්ටර් කියනවා ඔය අම්මා එහාට යන්න කියලා. ඉතින් සමහර අයට අපිට ඔක ගානක් නැහනේ. ගොඩක් අය කමන්නේ කියලා. ඉතින් අපි එහාට යනවා මෙහාට. සමහර අයද කේන්ති ගිහිල්ලා අම්මා උනේ කවද්ද කියලා අහන්නේ නැද්ද? අහලා නේද? ඇයි? එයා තුල ඒ ගැන තියෙන මේවික වැඩි. නැත්තම් ඒක එච්චර ගණන් ගත යුතු කාරණයක් නෙමෙයිනේ. හොඳ වචනයක් නේ. ඔය අක්කා හැට යන්න, ආන්ටි ඇන්ටි හැට යන්න, ආන්ටි හැට යන්න නේ කියලා කියනකොට ඉතින් අපි ඒක ඇච්චර ගණන් ගත යුතු කාරණයක් නෙමෙයි. හරම වෙනව තමන් තුළ තියෙන උද්වේගකාරීත්වය, මමත්වේ වැඩි වෙන තරමට. නමුත් සිතා අර චේතනාව අනුව ඒ විදිහට එයාගේ නරක සිතකින් නෙමෙයි කියලා ඒක අපිට කියනකොට අපි ඒකට තරහ ගන්න හොඳ නැහැ. නමුත් පැහැදිලිවම නිඳා පිණිස, අපහස පිණිස, පරයායාම පිණිස සිතාමතා කරන ක්‍රියාකාරකම් හමුවේදී කතා කළ යුතුයි. ඒක තේරුම් අරගෙන ක්‍රියා කළ යුතු කාරණයක් බවට පත් වෙනවා. තව ගැටලු ඒ වගේ කරුණු ඉදිරිපත් කරන්න ඒවයින් ධර්මය පුබුදවා ගන්න පුළුවන්. මුල ඉඳලම ලාභ බලාපොරොත්තු වුණොත් එහෙම මොකක්වත් කරන්න බෑ. සක් දුරදර්ශීව දුරදී ලාභ බලාපොරොත්තුෙන් ළඟ දුක් මහන්සි වෙන්න ඕන. ඒකනේ අපේ ලාංකික ව්‍යාපාරිකයෝ පොඩි දෙයක් ආරම්භ කරන්නේ නැහනේ. අයියෝ පොඩි ලාභයයි තියෙන්නේ කියනවා මේ ආරම්භයේදී. එයා දන්නේ ඒකේ ව්‍යාප්ත වුණාට පස්සේ යන්න තියෙන දේ. ඒ නිසා ලාභයක් නැතුවම මුල් කාලේ වැඩ කරන්න ඕන දුරදිග බලන කෙනා. පස්සේ තමයි යාට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. දුකින් නිදහස් වෙන්න දුක් විඳිනෝ, දුක වැඩි කරගන්න දුක් විඳිනෝ. දුක් දෙකයි. ඒ නිසා ඔබ කරන ක්‍රියාවලියෙන් ඔබට පේනවා නම් දුකෙන් නිදහස් වීම තියෙනවා කියලා ඒට මහන්සි වෙන්න ඕන නුවණින්. දැන් ওই විදියට ධර්මය අහනකොට ගිනි පොකුරු නිවිලා ටිකක් සංසුන් වෙනව මනස. ඊට පස්සේ තියෙන්නේ ඇහැට නොපෙනෙන ගිනි පුපුරු. ඒකද කියන්නේ අළු යට ගින්දර. කෙනෙකුට බල්ලා ඉන්න කිව්වහම එයා කියන කෝ ගින්දර නෑ, ලිප නිවිලා. නමුත් දන්න අය දන්නවා අළු යට ගින්දර තියෙනවා කියලා. කොහේද මේකේ ගිනි අඟුරු තියෙනවා කියලා අළු එහාට මෙහාට කරලා පොඩි ගිනි පුපුරක් වහගෙන ඒකෙන් ගිනි අවුලවා ගන්නවා. ඒ වගේ ඔබේ සිත යම් ප්‍රමාණයකට සංසුන් වුණාට පස්සේ හිතනවා මං කා මොකකටවත් ආස නැහැනේ, මගේ හිතේ ප්‍රශ්නයක් නැහැනේ, මගේ හිතේ ගැටලු නැහැනේ කියලා. ඥානවන්ත පුරුෂයෙක් ලබු ගෙඩියක තියෙන ඇට වර්ග බිමට හෙළලා එයා ඒ ලබු ගෙඩියේ තව ඇට තියෙනවද කියලා බලන්නේ කොහොමද? ලබු ගෙඩිය හොලවල බලන. ඒ වගේ ඔබේ සිතෙත් නැහැ කියලා පෙනුනට ඔබම තව පරීක්ෂා කරලා බැලුවොත්, සොලවල බැලුවොත් ඔබට හොයාගන්න පුළුවන් ඔබේ හිත ඇතුලේ තියෙන ගැටලුකාරක තත්ත්ව. ඉදිරිපත් කරන්න ගැටලු ඔය පැත්තෙන් ඉදිරිපත් කරන විදියට උත්තර ලබා දෙන්න කියලා අපි කල්පනා කරනවා. මේ අනන්ත වූ ධර්මය ඔබ පරේක්ෂණය කරන්න. පරේක්ෂණය කරනකොට ඒක ප්‍රතිඵල හැටියට ඔබට ලැබෙනවා අනන්ත වූ ධර්මය. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති. අචින්තියෝ කියන්නේ ඒකයි. අනන්ත වූ දේ ප්‍රශංසා කරන කෙනා, එහෙම නැත්නම් හොයන කෙනා, ගවේෂණය කරන කෙනා, ප්‍රාර්ථනා කරන කෙනා, අගය කරන කෙනා විපාකෝ හෝති අචින්තියෝ. ඒකේ විපාකයේ හැටියට යාට ලැබෙන්නේ අචින්තිය, අනන්තය. අන්තයක් පරේක්ෂණය කරන්න ගියොත් එයාට ලැබෙන විපාකයකට අන්තය. ඔබ විය යුත්තේ අකාලිකත්වයට පත් වෙන්නයි නේ. ඔබ මහන්සි වෙන්නේ අකාලික වෙන්න. කාලේ ජීවත් නොවන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම මේ ලෝකේ හැම දෙනාම මම මේ කෙනෙක් වෙමි කියලා කියද්දි මා කිසිවෙක් නොවෙමි කියන මට්ටමට පාත්‍ර වෙන්නයි මේ ඔබ උත්සාහ කරන්නේ. දැන් මා වෙමි වෙලා එපා වෙලා. මම පුරුෂයෙක් වෙමි, මම ස්ත්‍රියක් වෙමි, ඊළඟට ඌ වෙමි හරි වෙමි හරි එහෙම. ඊට පස්සේ මේ මොනවද, මම වෛද්‍යවරයෙක් නේද වෙමි, ව්‍යාපාරිකයෙක් වෙමි, අහවල් අලේට පාත්‍ර වෙමි කියලා. ඔහොම අහවල් කෙනෙක් වෙනවයි කියලා ගියා මිසක් මම කිසිවෙක් නොවෙමි කියලා කවුරුත් කිව්වේ නෑ. දැන් මේ උත්සාහය තියෙන්න ඕන මම කිසිවෙක් නොවෙමි. Who are you කියලා ඇහුවාම මමත් ඒක තමයි හොයන්නේ කියලා කියන්න ඕන. නේද? ඒ ලස්සන දෙයක්. ඒ ලස්සන තියෙන ඔය චීනේ මේක බොහොම ලස්සනට තියෙන ධර්මයක් තියෙන මේ ඔය දහම් පදයක් මම ඒ කාලේ දැක්කා. මේ ඔය ජැකි චෑන් කියන බෞද්ධ නළුවගෙන් අහනවා Who are you කියලා. එතකොට ඔහු කියනවා මමත් ඒක තමයි හොයන්නේ. එයාත් වටපිට බලනවා මමත් ඒක තමයි හොයන්නේ. බලන්න හරි ගැඹුරු දෙයක්. ඔවුන්ට ගැඹුරු චින්තනයක් තුළින් ওই චීනේ ගොඩ නැගෙන්නේ. ඉතින් ඔබ කවුද? මාත් ඒක තමයි හොයන්නේ. මරත් ඒක තමයි තේරුම් ගන්න ඕන. මමත් හොයන්නේ මම කවුද කියලා. බලන්න මොනතරම් දාර්ශනිකත්වයක් ඒ තුළ තියෙනවද කියලා. අචංචා හාමුදුරුවන්ගෙන් අහනවා, ඔබ වහන්සේ ලොකු සේවාවක් ලෝකයට කරනව නේද මේ ධර්මය කියා දෙමින් කියලා. උන්වහන්සේගේ දේශනා කරනවා අචංචා අචංචා කියා කෙනෙක් නැත. ගහක කාලයකට මල් පිපෙනවා. ඒ මල් පිපෙන කාලෙට බඹරු වෙනවා, සමනැල්ලු වෙනවා, කුරුල්ලෝ වෙනවා, ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි තියෙන කාලෙට කුරුල්ලෝ වෙනවා. කොළ හැදෙනවා. කොළ හැදිච්ච කාලෙට මිනිස්සු ගහ යටට එනවා, සෙවනට එනවා. ආයේ ගහේ කොළ නැති කාලයක් උදා වෙනවා, මල් නැති කාලයක්, ගෙඩි නැති කාලයක් උදා වෙනවා. ඒ කාලෙට එක සමනැලෙකත්, එක බඹරෙකත්, එක මිනිස්සෙකත් ඒ ගහ යටට එන්නේ නැහැ. ගෙඩි ඇති කාලෙට එන සමනැල්ලු, බඹරු, කුරුල්ලු ගැන මිනිස්සු ගැන, ගෙඩි නැති කාලෙට නොයන සමනැල්ලු, කුරුල්ලු, බඹරු මිනිස්සු ගැන ගහට සංවේගයක් නැහැ කියනවා. ඒ වගේ කියනවා මගේ සේවාව. ඒක තමයි වෙන්න ඕන. අපිට අන්න එතෙන්ට ඉන්න පුළුවන්. ගහක යන්නේ ස්වභාවිකත්වය. ගසකට තවත් පුනර්භව උප්පත්ති ජනක නැති වස්තුවක් නේ. ඒ බීජමය පරම්පරාවෙන් උප්පත්තිගත පරම්පරාවක් සැකසුණාට ඒක විඥානික ධර්මයක් තිබ්බට අර සාංශාරික බව විඥාන් නැහැ. ඒක ශෛලි ගහක්. ඒක සංවේදනා තියෙනවා. සංවේදනා තිබෙන පුරාර්භවය ජනිත කරවන ස්වභාවයක් ගසක තුල නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ බීජ පරම්පරාවක් පමණයි. දැන් මිනිස්යෙට තියෙනවා බීජ පරම්පරාවකට එහා ගියපු දෙයක්. ඒ වගේම අනිකුත් සත්වයන්ට, විඥානයක් සහිත සත්වයන්ට තියෙනවා ඒ ගුණය. දැන් මම කියන්නේ ඔබට මේ උපදින එක නතර කරන්න කියන එක නෙමෙයි. මේ භවයෙන් භවයට උපදින එක නතර කරන්න කියන එක නෙමෙයි. මා කියන්නේ මේ සිත තේරුම් ගන්න කියන එක. තේරුම් ගත්තොත් උපදින එකත් සැනසෙලිදායකයි, සැපදායකයි. මේක තේරුම් අරගෙන නැතුව මේ ගියොත් තමයි මේක අමාරු. ඒක හරියට උදාහරණයක් කිව්වොත් එහෙම හොඳට පීනන්න පුළුවන් කෙනෙකුට ඇලකට බැහැලා පැනලා පීනන එක නාන එක සැපද්ද දුකද? හොඳට පීනන්න පුළුවන් කෙනෙකුට කරණම් ගහන එක සැපක්. අපි හොරෙන් යන්නේ කාලේ යන්නේ කරණම් ගන්න. ඈ ඇලට බැස්සහම එන්නේ නැහැ පැය දෙකේ තුනේ. ඇයි ඒ? අපි පීනන්න දන්නවා. අපිට ජලයත් එක්ක ජීවත් වීම සැපක්. ඉතින් බෝසත්වරුන්ටත් එහෙම වුණා. අර බෝසත් පාරමිතාවේ ඒ ඔක්කොම හැලහැප්පිලිකම් මැද්දේ එන එක ජීවිතේ හරි ලස්සන සුන්දර අත්දැකීමක් වුණා. ඒකට හේතුව පීනන්න දැනගෙන හිටියා. හොඳයි, පීනන්න දන්නේ නැති කෙනෙක් තල්ලු කරන්න හැදුවොත් මර විලාප දෙනවා. නිකන් හරි වැටුණොත් කෑ ගහලා මැරෙන්න හදනවා, ගිල්ල මැරෙනවා. තේරුණානේ? එකම ජලය, එකම දේ. ඒ නිසා මේක මේ තේරුම් ගත්තොත් එහෙම මේ ජීවිතයත් බොහොම ලස්සනයි, සාංසාරික ජීවිතයත් හරිම ලස්සන තැනක්. මේක තර්කයෙන් ඔප්පු කරන්න බැරි දෙයක්, තාවුරු කරන්න බැරි දෙයක්. තමන්ම ගවේෂණය කරලා තේරුම් ගත යුතු දෙයක්. මොකද අපි ඔබේ මනසට අත තියන්න යන්නේ නැහැ. ඔබේ මනස ඔබටයි අයිති. ඔබට සැපයි කියලා හිතන තාක්කල් ඔබ තියාගන්නේ. ඔබට සැපයි කියලා ඔබේ මනස හිතන තාක්කල් ඔබ මනස තියාගන්නේ. ඇත්තටම ඔබට ඔබ කවුරු හරි බයිනවට තාමත් ඔබ අකමැති තැනකනේ ඉන්නේ. මට බයිනවට මං කැමති නෑ. මාව රිදුනට කිසි කෙනෙක් කැමති නෑ. ඇත්ත වශයෙන්ම කවුරුත් රිදවන්නේ නැත්තම් කාට හරි මුදලක් හරි දීලා මට බනින්න කියලා බන්නවා ගන්න. රිදෙන්න ඉඩ හරින්න. ඒ රිදෙන්න ඉඩ හරින්දි ඔබ තේරුම් ගන්න අර එක හාමුදුරු කෙනෙක්ට ගෝලයෙක් හිටියා. ඒ ගෝලේ ළඟදී මහාන වෙලා ඒ හාමුදුරන්ට කොච්චර හරි දොස් කියනවා, බයිනවා. හාමුදුරුන්ටත් ඔක්කොටම බැන බැන ඉන්නවා. අනිත් හාමුදුරුවරු කිව්වා මේ ළඟදි මහද වෙච්ච කෙනා කිසි සංවරයක් නැහැ, ඔබ වහන්සේට බයිනවා, හාමුදුරුවන්ට බයිනවා, මෙයාව මේ අපි පන්සලෙන් අයින් කරමු කියලා. ඉතින් ලොකු හාමුදුරු කියන එපා. ඒ මොකද? එයා මගේ ගුරුවරයා. අපි නම් ගියයිද? ගුරුවරයා මගේ දෑසට පෙන්වන්න බෑ මෙයාගේ. ඒ නිසා යම්කිසි දරුවෙක් හරි වේවා, මොනුපුරෙක් හරි වේවා, මිනිපිරියක් හරි වේවා, ලේලියෙක් හරි වේවා, Taman රිදවනවා නම් එයාට ගුරු ගෞරවය ලබා දෙන්න. මොකද එයා තමයි ඔබට ජීවිතේ උගන්වන කෙනා. හදවතට සමීපව රිදවන එකත් මිනිස්සුෙකුට ලේසි කාරණයක් නෙමෙයි. රිදවන්නත් පුළුවන් නිකන් මොනක් හරි සිද්ධාන්තයක් මත. එහෙම නැතුව රිදවන්න බෑ. ඒක තමයි වැදගත්. මේ ධර්ම අවබෝධයේ වෙච්ච දවසේම මට සිද්ධ වුණා අපූර්ව වැඩක්. මං එදාත් බැලුවේ හොඳයි වැඩේ. මනස ඔන්න මට පරීක්ෂා කරගන්න හොඳ අවස්ථාවක්. මොකක්ද දන්නවද උනේ? මම බස් එකක ගිහිල්ලා මේ ධර්මය අහලා සාකච්ඡා කරලා එදා තමයි මට අවබෝධය ගොඩ නැගුණේ. මට ආයේ එන්න සිද්ධ වුණේ කොළඹට ඇවිල්ලා කොළඹ ඉඳලා තායි මේ භාවනා මන්දිර ස්ථානය දක්වා බස් එකේ. මට හරි වැඩේ උනේ බස් එකේට නැග්ගහම. ඉස්සරහ සීට් එකේ කොන්දොස්තර මහත්තයගේ නෝනයි දරුවෝ ටිකයි ඔක්කොම වාඩි වෙලා. එයා කැමති නැහැ එයාගේ ළමයි ටික එහෙම නැගිටවන්න. එයා කර වැඩි පිටිපැත සීට් එකේ ඉන්න කෙනෙක් නැගිටවල මට දුන්නා ඉස්සරහ සීට් එකට පිටිපස්ස සීට් එක. මට ඉස්සරහ වුණක් කවන්නේ පස්සේ වුණක් කවන්නේ කොහරි වාඩි වෙන්න ඕන කියලා මම වාඩි වුණා. දැන් මම වාඩිලා සඳරත් ඉතින් මගේ පාඩුව යනවා. මට මේ ඉස්සරහ පස්සක් වැදගත් නැහැ. දැන් ඒකටම කෙනෙක් ඕන නම් උරන වෙන්න තිබ්බනේ. ඒකට උරණාවේ මොකුත් දුන්නේ නැහැ. දැන් මම මගේ හිත දිහා බලන් ඉන්නවා. නමුත් මේක කන්ඩක්ටර්ලා දෙන්නෙක් ඉන්නවා. පිටිපෙත් එක්කෙනාට තරහ ගියා මේ ඉස්සරහ දොරේ ඉන්න එක්කෙනා කරපු වැඩේට. හාමුදුරන්ගේ සීට් එක හාමුදුරන්ට දුන්නේ නැහැ. එයාගේ ළමයි ටිකයි නෝනයි ඒකේ වාඩි කරගෙන හාමුදුරන්ට පිටිපෙත් දීපු එක ගැන. ඒ දෙන්න රණ්ඩු වෙන්න පටන් ගත්තා. එක කාල කෝලහලයක් ගියා ඒ දෙන්න අතර. හාමුදුරන්ට ඉස්සරහ සීට් එක දෙන්න ඕන කියලා අරයා කියනවා. හාමුදුරුවෝ හිටපු අය කියලා අරයා කියනවා. ඊට පස්සේ අර ඉස්සරහ ඉන්න කට්ටිය ඉවත් වෙලා ගිහිල්ලා මට ආයි ඉස්සරහ සීට් එකේ වාඩි වෙන අවස්ථාව ලැබුණා. මට අර ඉස්සරහ දොරේ හිටිය මිනිස්සයත් එකයි පිටිපස්සේ දොරේ හිටපු මිනිස්සයත් එකයි අර ඉස්සරහ වාඩි වෙලා හිටපු කාන්තාව සහ ළමයි ටිකත් එකයි. මට පිටිපැති සීට් එකත් එකයි ඉස්සරහ සීට් එකත් එකයි වගේ මට හොඳටම දැනුණා. ඉතින් මට දැනන හරිනේ. දැන් මගේ මනස හොඳයි. සක්සස්. සාර්ථකයි. බහැලයක්දිත් මට ඉස්සරහ මිනිස්සුත් එකයි පිටිපස්ස මිනිස්සුත් එකයි කවුරුත් ඒ අය අතර ගස්තනේ. ඒ නිසා තමන්ගේ මනස යොදවල බලන්න ඕන තත්ත්වෙ මොකන්ද කියලා. දැන් ගැටලුකාරක තත්ත්වයන් හමු නොවෙනව නම් අපිට ඒක ප්‍රශ්න හොයාගන්න බෑ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කෙනෙක් මේ නිහඬ වෙද්දී හොඳින් කතා කරද්දී කවුරුත් මේ හොයන්න බෑ කියලා. ඉතින් අපි මිනිස්සෙක්ව තරහ ගස්සන්න ඕන ඇත්ත වශයෙන්ම යාගේ සැබෑ තත්ත්වය හොයන්න. තරහ ගස්සලා බලන්න ඕන. එනිසා ප්‍රේමවන්තෙක් ප්‍රේමවන්තියක් එහෙම හොයා ගන්නකොට දැන් මේගොල්ලන්ට හොයන්න දෙයක් නැහැ නේ. එහෙම හොයලා තින්නවා ඉස්සෙල්ලම තරහ ගැස්සලා බලන්න. එහෙම බලන්න ගියොත් එහෙම කවදාවත් ප්‍රේමවන්තයෙක් වත්තිකත් හොයා ගන්න හම්බෙන්නේ නැහැ. හැමෝම හොඳින් හිමින් චාප්පුවෙන් සලගෙනකම් හොඳයි. සැරෙන් කතා කරපු ගමන් ඉවරයි. ඒ තත්ත්වයට ඔරොත්තු දෙන එකම එක්කෙනා ඉන්නේ ලෝකේ අම්මා තාත්තා. ඒකත් ඒගොල්ලන්ගේ සීමාවක් තියෙනවා. ඒක ඉක්මවා ගියොත් ඒගොල්ලෝ තකාරණය කරනවා. සමහර අයගේ එක එක මෞසෙනහසෙත් මට්ටම් තියෙන දරුවන්ගේ. ඒක තමයි ලෝක විද්‍යාත්මාන සත්‍ය. ඒ නිසා ඒව හැමෝම චෙක් කරලා බලන්න යන්න එපා. මේ ඒක බාහනක වැඩක්. මොකද කෙනෙක් තරහ වුණොත් එමයි මිත්‍ර කරගන්න ලේසි නෑ. හිත බිඳුනට පස්සේ ආයි හදන්න බෑ. ඒ නිසා මේ පරීක්ෂණ හැම කරන්න යන්න එපා තරහ යනවාද කියලා කාටවත් තියෙනවා. ඒ නිසා මම ඔයයන්ට තරහ යන බව දන්නවා. ඒ නිසා බොහොම හැමින් අර බෙහෙත් දාන නර්ස් කෙනෙක් දොස්තර මහත්තයෙක් බවට පත් වෙලා තියෙනවා මම. මේක මම අධිවේගෙන් කිව්වනම් එහෙම එතන එක්කෙනෙක්වත් ඉන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ තියෙන ඒ අඥානකමට ගැරහුවා. ඒ අඥානකම මොනතරම් තත්වයකද තියෙන්නේ කියලා ප්‍රකාශ කළොත් ඉන්නේ කවුරුවත්. ඉතින් අපි මේ දේවල් එහෙම කියන්නේ. නමුත් ඒව ටික ටික තමන් තේරුම් කරගන්න තමන් මොනතරම් අඥානද, තමන් මොනතරම් දුර්වලද කියලා. අපි හාමුදුරු කෙනෙක් හිටියා භාවනා කරගෙන යද්දී උන්වහන්සේට අපි කියන්නේ කුටි හාමුදුරු කියලා. අනේ උන්වහන්සේ මට හොඳ අවවාදයක් දුන්නා. ඔය භාවනා කරගෙන යද්දී මොනවා හරි වැරදි සිතුවිල්ලක් ආවොත් හයියෙන් ටොක්ක්ක් කරන යන්න කිව්වා තමන්ට. ඉතින් දැන් මගේත් භාවනා ආරමුණ අයින් වෙලා ඔන්න වෙන වෙන සිතුවිලි වල මොනවා හරි ගියපු ගමන් ෂේ මම මොනවද හිතන්නේ කියලා ඔන්න ඇන ගන්න ඔන්න ටොක්ක්ක්. ඒ වොම ටික දවසක් ගියා. ඉතින් සමහර ඒවා හයියෙන් ඇන ගන්නවා. පස්සේ ඔළුව අත ගාලා බලනකොට තනින් තන ගෙඩි හම්බ වෙනවා. ගෙඩි හම්බ වෙනවා බලනකොට ඔළුවේ ගෙඩි ඇවිල්ලා. දැන් එහෙම කරන්න ගියොත් එවනේ. ඒ ඉතින් බලන්න ඒවත් ලොකු වීරයක් ඇති කරන්න හේතු සාධක වුණා. ඒ නිසා මනස පසුබහන තැන්වලදී ඒ මනස හැඩගැස්වීමේ යුතුයකම අර විදියට තියෙනවා. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා එහෙම හුදුම විදියේ කැපවීමක් කරලා තමයි මේ ධර්ම අවබෝධය කරගත්තේ. ඔය චක්කුපාල හාමුදුරු එහෙමනේ ඇස් දෙක අන්ධ වුණා කියලා කියනවා. ඇස්වලට බෙහෙත් ගන්න නැතුව භාවනා කරලා. එතකොට ඇස්වල වේදනාවල් තියෙද්දි දුර්වලකම් තියෙද්දි එහෙම කරා. අද සුවපහසුවේ ඔබට මේක තේරුම් කරගන්න පුළුවන්. විශේෂයෙන් අත්වැල හොඳට තියෙන ඒ කාලේ මෙච්චර දේවල් පහසුකම් තිබුණේ නැහැ. දාඩිය දානකොට ෆෑන් එකක් තිබ්බේ නැහැ. මදුරුව කනවට net එකක් තිබ්බේ නැහැ. කියපු දේශනාවක් නැවත නැවත බුදුහාමුදුරන්ගේ ශ්‍රවණය කරන්න රෙකෝඩින් එකක් තිබ්බේ නැහැ. අද බුදුහාමුදුර වැඩ හිටියා නම් ලෝකෙ මං හිතන්නේ දෙකෙන් පංගුවන් නිවන් දකින්න. මේ කෙලවරේ ඉඳලා නේ ජාත්‍යන්තර නාලිකාවල් තුලින් ශනිකෝ ප්‍රචාරය කරයි ලෝකෙම දේශනා. අද පහසුකම් තියෙනවා. ඔබ සිටින්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැනයි. අවිද්‍යා සහගතව ඔබට අයිති නැති දෙයක් ඔබේ කියලා ඔබ හිතාගෙන ඉන්න එකයි මෙතන තියෙන්නේ. වීදුරු ගෝලයක් මැණික් ගලක් කියලා රැවටීමක් තමයි මෙතන තියෙන්නේ. වීදුරු බෝලයකට මැණික් ගලක් කියලා රැවටිලා නොවටිනා දෙයකට වටිනාකමක් දීගෙන ඉන්න ස්වභාවයක් තියෙන්නේ. ඒ ස්වභාවය මත තමයි ඔබ දුක් විඳින්නේ. ඒ ස්වභාවය මත තමයි ඔබ සතුට වෙන්නේ. ඒ නිසා මනස මනෝ කියලා කියන මනස මනෝ කියලා කියන්නේ මවාගත්. මවාගත්තයි ඔය මවා ගැනීම වැඩි වුණොත් එහෙම ගිහිල්ලා නතර වෙන්නේ පිස්සන් කොටුවේ. මම ආගමැති, මම රජ, මම එලිසබත් මහරජින ඔය ඉන්නේ කට්ටිය. මම වෛද්‍යවරයෙක්, මම ගුවන් යාන පදවන්නේ කියලා එක එක එක්කෙන ඉස්සර නම් රියදුරු පිස්සුත් හිටියා. දැන් රියදුරු පිස්සු අඩුයි. මොකද රියදුරු වෙන්න පුළුවන් හැමෝටම. ඒ මවා ගැනීමේ උපරිමයට තද ඒ තද මවා ගැනීම දැඩි වුණාට පස්සේ ඒ දැඩි භාවයේ තෙන්ට යනවා. ඇලෙන සිත් ඇලෙන වේගයටම ගැටෙනවා. තමන්ට යමෙක් ආදරේ කරුණාව දක්වනවා නම් අනිත් පැත්ත හැරනොත් ඒ තරමටම වෛර කරනවා. ඒක මනෝ ස්වභාවය, මානසික ලක්ෂණය. යම් ස්වභාවයක් නිසා ඇලෙනෝ යම් ඒ ස්වභාවයේ අනිත් පැත්ත පෙරලෙනකොට තමන්ට කැමති වීම නිසා තමන් ඇලෙනෝ තමන්ට අකමැති වෙච්ච දවසක වෛර කරනවා. ඒක තමයි ලෝක හැටි. ඒසා කෙනෙකු තමන්ට බැඳීමක් ඇති වෙනකොට පරිස්සමෙන් ඉන්න ඕන මේ කැණිත් පැත්තේ වෛරය තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේට කිසි කෙනෙක් පැහැදුනෙත් නෑ, පැහැදුනෙත් නෑ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුහාමුදුරු පැහැදීම ඇති කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදීම ඇති කෙරෙව්වේ ධර්මයේ කෙරෙහි. ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙයක් නෙමෙයි, වෙන කාටවත් අයිති දෙයක් නෙමෙයි. ඒක තමයි තථාගතත්වය. ඒ නිසා ඔබත් පැහැදෙන්න ඕන ආනන්ද හාමුදුරුවන්ට නෙමෙයි, ධර්මයට. විශේෂයෙන් ඔබත් කෙනෙක් පැහැදෙන්න ඕන එතෙන්ට තමයි. අපිත් ගුරුවරයෙකුට නෙමෙයි පැහැදුනේ, කාටවත් නෙමෙයි, ධර්මයට. දහමටයි පැහැදීම. ධර්මයේයි ගුරුවරයා, ධර්මයටයි ගෞරවය, ධර්මයේයි ජීවිතය. එතකොට ධර්මයේ ජීවිතය කියලා කියන්නේ දර්ශනය. මොකද්ද දර්ශනය? විමුක්ති දර්ශනය. විමුක්ති දර්ශනය කියන්නේ නිදහස් දර්ශනය. දැන් සාමාන්‍ය ජීවිතේ, පුහුදුන් ජීවිතේ තියෙන විමුක්ති දර්ශනය නෙමෙයි. මොනවාද? මමත්වයේ දර්ශනය. ඊට පස්සේ ඒ මමත්වයේ දර්ශනයේ මතින් ආගමික දර්ශන, ජාතික, වාර්ගික, දේශීය, විදේශීය දර්ශන තියෙනවා. නිදහස කියන එක දකින්නේ ඒකාන්ත වශයෙන්ම මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් පමණයි. එයාට තමයි මේ ලෝකයේ බැඳීම් නැතුව විමුක්ති දර්ශනයකින්, විමුක්ති සිතකින් මේ ලොවට පිවිසීමේ හැකියාව තියෙන්නේ ඇත්තන්ට. බැඳිලා ඉන්නේ මොනවටද කියලා බැලුවොත්, විදර්ශනා කරලා, ඉතාම අල්ප දේවල් වලට. ඔබ බැඳිලා ඉන්නේ තා වසර 25කින් 50කින් පස් වෙන දිරා යන ශරීරයකට. ඔබ බැඳිලා ඉන්නේ තා අවුරුදු 50කින් 25කින් 60කින් 70කින් හරි වෙන්න පුළුවන් නැති වෙලා යන සමූහයකට තමයි ඔබ ඔය බැඳීම් තියෙන්නේ. ගේදොර වේවා, ඉඩකඩම් වේවා, නෝන මහත්ය වේවා, යාළුවෝ මිත්‍රයෝ, දරුවෝ මල්ලෝ වේවා, ඔය සියලු දෙනාම තමන් මැකෙන තැන තමන්ට නැති වෙනවා. එතකොට බැඳීම් නැති කරන්න කියලා අපි යුතුයකම් නැති කරන්න එපා, වගකීම් නැති කරන්න එපා. ඒවයි මෙහෙල වෙන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිය දාලගෙය කියන එක සම්පූර්ණ බොරු. දාලගෙය නම් අයියෙනවා ළඟට. යසෝදරාවිය අච්චර සෙනෙහසින් වෙන කෙනෙක් එක්ක නොයා මේ සිද්ධාර්ථ කුමාරයා බලාගෙන දිවිය ළඟට හවහම දෙපතුල අල්ලගෙන අඩද්දි ඈත් කරන්න හදනකොට නෑ, ඈත් කරන්න එපා, යට අඩන්න, දෙපතුල අල්ලගෙන අඩන්න ඉඩ දීම කියන්නේ බුදුහාමුදුරු බුදුනත් තියෙන සෙනෙහස. එතකොට ඒකටත් බාධාව, ආහා මම බුදු වෙලා තියෙන්නේ මේ අල්ලන්න එපා, එහෙම කියන්න තිබ්බා නේද? යාරේ දැන් මේ ලෝකේ මේ තියෙන දැනට මේ ජනප්‍රියව තියෙන මේ චින්තනයේට මේ හොඳ අදහසක් එකකින් පෙන්නුම් කරන්නේ. බුදුහාමුදුරන්ට එහෙම කිසිම චින්තනයක් තිබ්බේ නෑ. ඉතාම ජනප්‍රිය මේ නරකයි කියන චරිත බව ඇවිල්ලා බුදුහාමුදුරුව ළඟ මහණ වුණාට පස්සේ බුදුහාමුදුරුව ඒ අයව මේ ප්‍රතික්ෂේප කරේ නේ මට ලොකු කැලලක් ඇති වෙයි කියලා. කුල බැලුවේ නෑ, ඥාති බැලුවේ නෑ, වර්ග බැලුවේ නෑ, මොකක්වත් නෑ. නමුත් අද ලංකාවේ ගුලුවන්ද සියන්නේ කායි කුල ප්‍රශ්නේ මහණ වෙන්නේ. අමාරුයි. වෙලාවට අපිට මේ සමාජ තැනක් තියෙනවා අපි ওই දෙකේම මහණ වෙච්ච නිසා. නැත්තම් ඉතින් ගිලම්පස එකක් දෙන්නේ. මේ අනිත් එකයි කියලා. දෙකේම සම්බන්ධතාව තියෙන හින්දා හොඳයි. මං ඉස්සෙල්ලා 92 වර්ෂයේ සියන්නේ කායේ මහණ වුණ අවුරුදු 5ක් විතර. එහේ වැඩ හිටියා. ඊට පස්සේ තමයි මම මාරු වෙලා ස්වජින් මහණේ කායේ පැවිදි වුණේ. ඒකින් ද යන්දම් බේරිලා ඉන්නවා. ඒක හේතුව මේ බුදුදහම නැතිකම. මේ තියෙන විදිහට බුද්ධඝමක් නම් තව 5000ක් නෙමෙයි 10000ක් තිබ්බත් ලක්ෂයක් තිබ්බත් වැඩක් නැහැ. වැඩි තියෙන ධර්මයේ හම්බ වෙලත් ඒ හම්බ වෙච්ච පිටස අවබෝධ කරගන්න මහන්සි වෙනව අවබෝධ නම් සුළු පිරිසයි වෙන්නේ. ඒක අපි දන්නවා. යම් කිසි පිරිසක් මාර්ගයට පිවිසෙනවා, තව පිරිසක් ඵලයට පිවිසෙනවා, තවත් පිරිසක් ඒ ඵලයේ දිනු කරගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. අපේ නම් බලාපොරොත්තුව එතනින් එහාට මන් දිනු වෙනව නම් දිනු වෙන්න කියනවා, නැත්තම් නැති වෙන්න කියනවා. කෙනෙක්ව ගොඩට ඉස්සෙල්ලා ඇදලා දාන්න ඕනනේ. ඊට පස්සේ ඉතින් මඩ පිහිද ගන්න එක එයාගේ වැඩ. එයාට කරන්න පුළුවන් ඉස්සෙල්ලා මේ මඩෙන් ගොඩ දාන්න ඕනේ. එච්චරයි අපේ තියෙන ප්‍රධාන අදහස. සංසාරයේ දුක් විඳින අවිද්‍යා සහගත දර්ශනයෙන් මිනිස්සු අයින් කරන්න ඕන. සියල්ල අතහරින්න එකයි ඔබට තියෙන එකම ක්‍රියාමාර්ගය. සියල්ල යන වචනයත් ඔය සියල්ල යන දෙයට අයිති. සමහර අය සියල්ල කියන වචනේ අල්ල ගන්නවා, අනිත් ඔක්කොම අතහැරලා දානවා. ඒ නිසා අපි කියනවා සියල්ල යන වචනේද අයිති සියල්ල කියන දෙයට. සියල්ල යන වචනේද අයිති සියල්ල අතහරින්න. එතකොට ඔබට තවත් අතහරින්න මොනව හරි ඉතුරු වෙනවද? අශේෂ විරාග නිරෝධෝ. ශේෂය දෙන්න බෑ. ශේෂය අකාලික වෙන්න ඕන. ශේෂය සංඥා නිරෝධ වෙන්න ඕන. නාම රූප නිරෝධ වෙන්න ඕන. සලායතන නිරෝධ වෙන්න ඕන. පස්ස නිරෝධ වෙලා තියෙන්න ඕන. ශේෂය තුල කිසිවක් තියෙන්න බෑ. ශේෂය තියෙනවා නම් එතන මමංකාරය රැඳෙනවා. ග්‍රහණය වෙන්න පුළුවන් දෙයක් අල්ලගෙනමයි කූඩැල්ල ඉස්සරහට යන්නේ. මනසත් කූඩැල්ලට උපමා කළේ ඒකයි. මනසත් එහෙමයි. ග්‍රහණය කරගෙනමයි හැමතිස්සෙම පවතින්නේ. එක දෘෂ්ටියක් අතහරනකොට තව දෘෂ්ටියකට ඇලිලා. දැන් ඔබත් මේ අතහැරීම පුරුදු කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ ටික වෙලාවක් බලනකොට තමන්ම දන්නේ තමන් තව පැත්තක ඇලිලා. තව පැත්තක ග්‍රහණය වෙලා. අන්නේ යම් මොහතකදී සීල ග්‍රහණයන්ගෙන් තමන් නිදහස් වෙලා යන දවසට තමයි පුළුවන්. ඊටවසේ මේක පුජ්‍යල ක්‍රියාවලියකට එහා ගියපු අර අනන්ත වූ ධර්මයට පිවිසීම මත හරියට අර එළියට විවෘත කරන ලද අයිස් කැටයක් වගේ අයිස්ක්‍රීම් එකක් වගේ එක දිය වෙලා යන බලන්නේ ස්වභාවය වෙනස් කිරීම නෙවෙයි. තාම ගල් ගැහෙන සීතකරණය තුලින් අපි අරගෙන ඉවරලා ස්වභාවය තුල තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒක අපි කඩන්න, බිඳින්න, කුඩු කරන්න ගියොත් එහෙම ටිකක් අමාරුයි. කාර්යයක්. නමුත් ඒක ස්වභාවයට ඉඳලා ටික වෙලාවක් තිබුණොත් ඇත්තෙන් මේක දිය වෙලා ගිහලා අපිට ජලය තමයි දකින්න හම්බෙන්නේ. ඒ වගේ මේ මනසේ තියෙන අවිද්‍යාව කියන එක දිය වෙනවා විද්‍යාව හමුවේ තිබ්බහම. ලෝකීය කියන ගුණය ඝනත්වය ලෝකෝත්තර කියන ගුණේ හමුවට යනකොට දිය වෙනවා ඔක්කොම. හරියට අර හිරු කරා ලං වෙන වස්තුව ද්‍රව බවට පත් වෙනවා වගේ. ඒ තියෙන උෂ්ණත්වයේ මත. ඒ වගේ ලෝකෝත්තර ධර්මයේ හමුවේ මේ සංස්කාරක සියල්ලක්ම ද්‍රව බවට පත් වෙනවා. ඝනත්වය නැතුවයි ගමන් කරන්නේ. ඒක ලෝකෝත්තර දර්ශනයක් ඇති තැනට ගල් මොල් නින්දා අපහාස වෙඩි උණ්ඩ මේ බෝම්බ රොකට් පහරවල් එන්නේ නැහැ. ඇයි ඒවා ද්‍රව බවට පත් වෙනවා? අර හිරු ළඟට කිට්ට වෙන්න බෑනේ ඒ වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේලාට කිසිවක් වැදුන්නේ නැහැ. අර දස බිම්බර මාර්යෝම එකතු වෙලා අර චිත්‍රවල ඇඳලා තියෙන විදිනෝ බුදුහාමුදුර ළඟ ඒ ඔක්කොම මල් බවට පත් වෙලා වැටුණා කියන්නේ ඒකයි. පරමාර්ථයක් තියෙන එතන. ඒ ලෝකෝත්තර දර්ශනයට බුද්ධත්වයේ කරා ඒ කිසිම දෙයක් පැමිණෙන්නේ නැහැ. ඒ ඔබටත් පුළුවන් ඒ தത്വයට පාත්‍ර වෙන්න බුදුරජාණන් වහන්සේගේ දර්ශන ඥාණයට. නේද? තේ බෑයි කියන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට බෑම තමයි. පුළුවන් කියන පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන්. ඔබට තියෙන්නේ තවම ඕන තැනකට මාරු වෙන්න සුදුසුකම් සහිතව තියාගෙන ඉන්නේ. ගැඩිවිලෙක් වෙන්න, කැරපොත් එක්ක වෙන්න, හූනෙක් වෙන්න, කබරෙක් වෙන්න, මාළුවෙක් වෙන්න සුදුසුකම් තියාගෙන ඉන්නේ ඇයි? නිකන් හරි මාරු වෙලා ගියොත්? ඈ කාට කියන්නද? ආසද? කැරපොත්ත පෙන්නන්න බැරුව ඉන්නේ? මගේ පන්සලේ නම් ඉන්න සත්තුන්ට මම නිතරම කිසි හිරිහැරයක් නැහැ. ඒගොල්ලොන්ට මම නිතරම හිතන දේ තමයි මේක ඒගොල්ලන්ගේ අයිතිය. මම මෙහාට ඇවිල්ලා මේ අවුරුදු 10ක් 15ක් වෙන්නේ. ඕගොල්ලොන්ගේ પરම්පරාවේ ආච්චි අම්මල සීයල මුත්තල වෙන කොහෙවත් තියෙන්නේ මෙහිම තමයි හිටියේ ජීවත් වුණේ. ඒ නිසා ඕගොල්ලන්ට මේවා අයිති මට වඩා කලින්. ඒ නිසා ඔය ඉදපු ආයි ඒගොල්ලන්ගේ අයිතිය. කුරුල්ලෝ ඉන්නවා, සත්තු ඉන්නවා. අපි ආරක්ෂාවට පිටාව අපේ ජීවත් වෙන කොටස දැලක් හරි ගහලා ඒගොල්ලොන්ට එන්න බැරි වෙන හදාගන්න එක වෙනම කතාව. මරන්න බෑ, අයිතියක් එහෙම නැහැ. ඒක හරි නපුරු වැඩක්, පව් වැඩක් ඒක. පාපය කියන එක නිර්මාණය වෙන්නේ තමන්ගේ හිත තුළ. ඒක ඕනම ආගමිකයෙකුට සිද්ධ වෙනවා. මොකද හෘද සාක්ෂිය දන්නවා. හොඳටම හරි වැඩේ දන්නවා, වැරදි වැඩේ දන්නවා. ගණන් හදලා හරියටම කියයි. චේතනාව අනුව මේක මෙච්චර වැරද්දක් කරන්නේ මිනිස්සෙක් වැරදි කියන හැඟීම ඇතුවමනේ. හරි දෙයක් කරන්නෙත් මිනිස්සෙක් හරි කියන හැඟීම ඇතුවමයි. සමහර අය සම්වචන කියනෝ කියලා ඇවිල්ලා කියනෝ මං එයාට රිදෙන්න හොඳ දෙකක් කිව්වා. ඒ කියන්නේ බලනකොට මේ වචන ටික ඔක්කොම පිට කරලා තියෙනේ ආ රිදවීමේ චේතනාවෙන්මයි. එතකොට වරදක් කරන වෙලාවෙත් එයා වරදක් කියලා මනාව හැංගීමෙන්මයි වරද කරලා තියෙන්නේ. ඔබ දැකලා ඇති නාට්‍යාමිල ඒවලු කරන්නේ කුඩා වියතනයකට අනුන්ගේ බඩු හිමි හරයි යන පිරිසක්. කෑක් ගහගෙන ඒ නාට්‍යාමලාගේ ඕගොල්ලන්ගේ වෙනසක් මට පේන්නේ නැහැ. ඕගොල්ලෝ තේක තමයි කරන්නේ. කුඩා දෙයකට පොඩි සතුටකට හරි ප්‍රමෝදයකට හරි තත්ත්වයකට හරි තානාන්තරයකට හරි අනුන්ගේ බඩු එහෙම එහෙම කර තියාගෙන යනවා. ඔය ඔළුවේ තියෙන දේවල් ඔක්කොම එළියට ඇදලා බලන්න තමන්ගේ මොනවද කියලා. මොකක්වත් නැහැ. ඔක්කොම අනුන්ගේ දේවල් මේ ඔළුවේ කොට ගහගෙන ඉන්නේ. වැඩි නෙමෙයි මේ මමයි කියලා ගත්ත දේම අනුන්ගේ කොට. මට ආයිති නැති කොට. ඉතින් ආයි මොකද්ද? ඉතින් ඔය නාඨාමි ගමේ නිදහස් වෙන්න. නේද? කිසි දෙයක් පිටර දෙන්නත් එපා, පිටින් ගන්නත් එපා. නිහඬව සිටින්න. ඔබට හැකිද? පුළුවන්ද? බෑ. හැම තිස්සෙම ඇතුළේ තියෙන දේක් පිටර දෙනවා, පිට තියෙන දේක් ඇතුළට ගන්නවා. ඇතුළේ තියෙන දේක් පිටර දෙන්නේ නැත්නම්, පිට තියෙන දේක් ඇතුළට ගන්නෙත් නැත්නම්, එතන ක්‍රියාවෙන් නිදහස් වෙනවා. මම කියන්නේ සිත සකස් කරන්න කියන එක නෙමෙයි. සිතෙන් ඉවත් වෙන්න. සිත කොයි විදියට සකස් කළත් වැඩක් නැහැ. කිසි සිත මොන හැඩයට හැදුවත් වැඩක් නැහැ ඒක. කටු පඳුරක් විස ගහක් කුඩාවට හැදුනත්, ලස්සන මල් පිපුණත්, ශාලෙට හැදුනත්, ඒ ගහේ විසම තියනවා වගේ මේ මනස කියන එක මොන විදියට හැදුනත් ඇති වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ දිනක් දකිනවා ඊරියක් ඉන්නව මල මේ ගොඩක, මඩ ගොඩක සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුව අහනවා, විමසනවා, ඇයි බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරේ? නෑ ආනන්ද, අර ඉන්න ඊරිය මේ ගමේ රාජකුමාරිකාවක් ඉස්සර හිටපු. එයා ඉදන් තිබුණු පිළිකුල් භාවනාවක් කරලා හිත සමාධිගත කරගෙන දිවි ලෝකේ ගියා. දිවි ලෝකේ ගිහිල්ලා එයා ආයි වැටුනේ මෙන්න මෙතෙන්ට. දැන් එයා මඩ ගොඩකට වෙලා ඉන්නවා. පිළිකුල් භාවනාව කළොත් එහෙම හිතේ කොහොමවත් පිළිකුලක් නෙමෙවෙන්නේ. ඒකාන්තයෙන් ඒ පිළිකුල් භාවනා කරන කට ඊළඟට යන්නෙම වැසිකිලි පනු මඩ ගොඩවල ඉන්න උවුරු කානෝල ඉන්න කබරුවේ වෙලාවම තමයි ඉපදින්නේ. ඒ ඇති අර පිළිකුලින්නේ හිත සම්පූර්ණ මැවෙන්නේ. එහෙම නැත්නම් සොඳුරු සිද්ධාන්තයක් ලැබුණොත් එයා යයි ඒ සොඳුරු සිද්ධාන්තයට දිව්‍ය ලෝකයක වගේ දෙයක. පිළිකුල් ලැබෙවම වවාගෙන හිටියොත් එයි ඒ පිළිකුල් තැනකට යනවා. දැන් සුනකය වගේ ඉන්න වෘත කරන අයගෙන් ඇවිල්ලා ඇහුවා, බුදුහාමුදුරු මං කොහෙද උපදින්නේ කියලා. බුදුහාමුදුරු එපයි ඕක මගෙන් අහන්න එපා කියලා කීප සැරයක් මතක් කළා. නමුත් ඇහුවාම සංවේගයට පත් වෙන්න උනත් බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබ උපදින්නේ සුනකෙක් කියලා. ඉතින් මං කියන එක සාධාරණ නැද්ද? එතකොට පිළිකුල් දේවල් හිතේ මවාගෙන ජීවත් වුණොත් නෑ කේසාලෝමා මේවා මේ බලුවමනයක් වගේ නේද? තියෙන ඔක්කොම ගන්ධස්කාර ගහන ඔක්කොම මතක් කරලා කන කෑමක් පිළිකුල් කරලා පන්සල් වල කන්නේ. ඈ මෙඩිටේෂන් සෙන්ටර් දාගෙන නාලිකාවල් දාගෙන මිනිස්සුන්ගේ මනස විනාශ කරනවා. මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මානසිකත්වයෙන් සංසාරයෙන් පිරිනව ගොඩාක් පන්සල්වල හාමුදුරුවෝ මල පෙරේතියෝ. හෙයි දර්ශනේ හොඳ නැහැ. පන්සල්වලට සමීපව හිටපු ගොඩාක් දායකයෝ පන්තලේ බල්ලෝ හැටියට උපදින්නේ අදිමානෝතු කුකුරු කියලා. මාන උද්දච්චකම් අවිද්‍යාව වැඩි වෙලා පන්තල තුල ඉඳගෙන අර ලොකුවට බැබලෙන්න වැඩ කරගෙන බැබලි බැබලි ඉඳලා අදිමානින් පන්සලටම බැල්ලෙක් කියලා උපදිනෝ බල්ලෙක් කියලා උපදිනෝ. ජීවිතේ තමන් ඊළඟ ආත්මේ උපදින්නේ කොහෙද කියලාත් හොයාගන්න පුළුවන් ගොඩක් කලාවට. පූසෝ එලා උපදින්න කැමති කට්ටිය මහා බුදුම ආසාවක් තියෙන පූසන්ට. බල්ලෝ එලා උපදින්න කැමති කට්ටිය මේ කාටවත් මහත්යෙටවත් නෑ. ගම් මේ පන්සලේ හාමුදුරුවන්ටවත් නැති සෙනෙහස බල්ලට. යන්නෙත් එහාටම තමයි යන්නේ. ඇයි ළඟ ඉන්නකොට අර බලු චින්තනයත් එක්ක එකට සිත හා වෙනවනේ. ආ වුණාට පස්සේ බලු සිතුවිලි තමයි තියෙන්නේ. අල්ලගේ සිත මේ තිරිසන් සතුන්ගේ සිත හරි විෂිප්තයි. හරි ද්වේෂ සහගතයි. ඒ සිතුවිලි මේ ග්‍රහණය වෙනවා. අපි හාමුදුරු කෙනෙක් සමාධියෙන් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ චතුර්ථ ධානයේ වඩාගෙන හිටපු කෙනෙක්. උන්වහන්සේගේ සිත එකපාරට කැළඹෙන්න පටන් ගත්තලු. ඊපස්සේ බැලුවලු මොකන්ද කියලා. බලනකොට අර බල්ලෙක් ඇවිල්ලා ළඟින් වාඩි වෙලා අර සිත ආකර්ෂණය වෙලා මේ සිත කැළඹුණා. ඊට පස්සේ ආයි දවසක් එක පාට සිත කැළඹෙන්න පටන් ගත්තලු. සමාධිය මිදුණලු. මොකද වුනේ කියලා උන්වහන්සේ බැලවලු. බලනකොට ආයිත් අර බල්ලා ඇවිල්ලා වාඩිලා. ඉතින් මේ විදිහට අධ්‍යයනය කළම උන්වහන්සේ තීරුම් ගත්ත මේ සතා සමීපයේ ඉන්නකොට අර සිත ආකර්ෂණය වෙලා මගේ සිත කැළඹෙනවා කියලා. ඒ නිසා බල්ලෝ ඉන්නවනම් සත්තුන්ට කරුණාව දක්වන්න මේ මෙට්ට උඩ කොට්ට උඩ තියාගෙන නැතුව ඈතින් ඉන්න දෙන්න. බල්ලන්ට සත්තු ගැටේනේ ඊවල වල ඉන්න දෙන්න. ඒකට කමන්නේ වඩා ගන්න ඔළුව උඩ තියාගෙන යන්න එපා. එහෙම දෙයක් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ගති විමුක්ත කරගන්න. එක එක්කෙනාගේ මෙතනත් ඉන්නෝ එක එක ගති ලක්ෂණ ඉන්නේ. දැන් අපි මනුස්ස ශරීරයෙන් ඔක්කොම ටික මෙහෙම පෙවුනට මෙතන ඉන්නවා එක එක ආත්ම භාවවල ස්වરૂප පේනෝ. මනසින් බැලුවාම චරිත ලක්ෂණේ දේව ගති, මනුස්ස ගති, බ්‍රහ්ම ගති, තිරිසං ගති, පෙරේත ගති තේන කට්ටිය මෙතන ඉන්නවා. ක්ෂගති ඔක්කොම තියෙනවා. හිත ඇතුලෙන් ඉන්න එක්කෙන එළියට දාලා පෙන්නුවොත් එහෙම ඇඳලා පෙන්නුවොත් එහෙම කොහොමද වැඩේ? වැදගත් වෙන්නේ අපිට අර ඇතුලෙන් ඉන්න චරිතය. පිටින් තියෙන මනුස්ස ශරීරය නෙමෙයි. නිසා අධ්‍යාත්මිකව ඔබ කවුද? මිනිස්සුන්ට බොහොම ලේසි මේ ධර්මය දකින්න. බද මනුෂ්‍යයා භාවයෙන් තමයි මේක අවදි වෙන්නේ. නැත්නම් ඉතින් අනිත්‍යයි ඉස්සෙල්ලා මනුෂ්‍යත්වයට එන්න ඕන. මනුෂ්‍යත්වයට ඇවිල්ලා ඊළඟට ධර්මය දකින්න ඕන. හොඳයි, මේ අහපු ධර්මයත් එක්ක ඔබ තුල නිහඬව අර පිටින් කිසිවක් ඇතුළට ගන්නෙත් නැතුව ඇතුළෙන් කිසිවක් පිටට දෙන්නෙත් නැතුව කර්මය ඉක්මවා නිහඬ බව බිඳ නිහඬව සිටින්න ටික වෙලාවක්. මා ඔබට ප්‍රකාශ කළා නිහඬය නිහඬතාවය බිඳ නිහඬව සිටින්න කියලා. අලුත් වචනයක්. කොහොමද මේ නිහඬතාවය බිඳලා නිහඬව ඉන්නේ? ඒක තමයි ආර්ය ශ්‍රාවකයෙකුගේ නිහඬතාවය. නිහඬ බව බිඳලයි උන්වහන්සේලා නිහඬ වෙන්නේ. ඔයත් නිහඬ වෙනවා පමණයි. නිහඬ බව බිඳලා නිහඬ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් විමසන ස්වාමීනි කොහොමද ඔබ වහන්සේ මේ සංසාර රෝගය තරණය කළේ? මම රැඳී සිටියේත් නැහැ. පිහිනා ගියේත් නැහැ. අන්න ඒ ආකාරයට සංසුන් වයි මම මේ සංසාර රෝගය තරණය කළේ. දැන් ගුණාක අය උත්සාහ කරන්නේ මමත්වය ඉගොඩ කරගන්න බලන්න. මමත්වය ඉගොඩ වෙන්නේ නැහැ. මමත්වය කියන එක තියෙන තාක්කල් සංසාරය. මමත්වයේ තියෙන ඕනම තැන සංසාරය. බුදුරජාණන් වහන්සේ මමත්වය ඉගොඩ කළ වැඩක් නැහැ. මමත්වය නැති කරන්න ඕන කියලා. මමත්වය නැති කරන්න නම් මම දෘෂ්ටිවලට පත් නොවීමේ සම්මා දිට්ඨියේ ප්‍රතිපදාව පුරුදු කරන්න ඕන. දෘෂ්ටි වලින් වෙන්වීමේ ප්‍රතිපදාව. සංකල්ප වලින් වෙන්වීමේ ප්‍රතිපදාව. වචන වලින් නිදහස් වීමේ ප්‍රතිපදාව. දැන් මේ වචන එකක්වත් අල්ලගන්නවා. මේ වචන ඔක්කම අතාරේ. හැබැයි පහුරක් හැටියට ගන්න තමන්ගේ අර අවශ්‍ය මානසික අවබෝධාත්මක ගුණය ගොඩනගා ගන්න. පහුරක් කියන්නේ ඔරුවක්. ඇටෙන්න ගන්න. මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනම වීර්යෙන් තොරවයි මම මේ නිර්වාණ ධර්මයේ දැක්කේ කියලා. මේ ලෝකේ නොමිලේම ලබන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒ තියමයි නිර්වාණය. ඔබට ගෙදර මතක් කරන්න කිව්වොත් උවමනාවෙන් උනන්දුවෙන් කල්පනා කරන්න ඕන. ඔබට අතීතය මතක් කරන්න කිව්වොත් කල්පනාවෙන් උනන්දුවෙන් මතක් කරන්න ඕන. අනාගතයේ මොනවා හරි මතක් කරන්න කිව්වොත් ඔබ උනන්දුවෙන් උවමනාවෙන් කල්පනා කරන්න ඕන. ඒත් නිවන කියලා කියන්නේ සම්පූර්ණ වීරිය අත්හල තැන සිදුවෙන දෙයක්. ඔබ මේ මොහොතේ පවා ඔබගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන්නේ වීරය. කුමක් සඳහාද? රූප වේදනා සංඥා සංකාර විඥාන සඳහා යමෝනු වීරයක් ඔබට තියෙනවා. එතකොට සම්මා වායාම මෙතන ගොඩ නැගෙනකොට කිසිදු දෙයකට ව්‍යායාමයක් නැහැ. ව්‍යායාමයේ තියෙන්නේ මමත්වයේ පෝෂණය වීම සඳහා. ව්‍යායාමයේ අවශ්‍ය නැහැ මමත්වය නැති වුණාට පස්සේ. දැන් ඔබ මේ දේවල් ක්‍රියාවේ යොදවන්න යන්න එපා. එහෙම ක්‍රියාවේ යොදවන්න ගියොත් එහෙම ඔබ පාත්‍ර වෙන්නේ නළුවෙකුට. නළුවෙක් කියන්නේ සැබෑ කෙනෙක් නෙමෙයිනේ, චරිතයක්. එනිසා ඔබ චරිතයක් වෙන්න එපා, නළුවෙක් වෙන්න එපා. සැබෑ පුජ්‍යලේ බවට පත් වෙන්න විදර්ශනා කරන්න. මේ රහතුන්ගේ මාර්ගඵලලාභීන්ගේ ස්වභාවය ඔබේ තුල මවන්න එපා. අපේ ධර්මයේ හැම කියාදෙන අපේ මේ හොඳ භාවනා මධ්‍යස්ථානයක මේ ගිහි පින්වත් එක්ක හිටියා. එයා ගියපු ගමන් ඉස්සල්ලාම හාමුදුරුවන්ට කියන්නේ මෙහෙමයි. ඒ බොල තට්ටය තෝ පිනට කකා ඉන්නව නේද කියලා. කාටද තරහා යන්නේ නේද? ඕන කෙනෙකුට ඇඟිලි රත් වෙලා තරහා යන වචනයක් කියන්න පුළුවන්. එහෙම තමයි ඉස්සල්ලාම ගන්නෙ කෙනෙක් නේද? ඉතින් මේ එහෙම මේ තරහට කියන ඒවා නෙමෙයි, පුජ්‍යලෙ පරීක්ෂා කරන්න කරන දේවල් ඒවා. ළඟට තාපුච්චිලෙක් හිටියා. ඒ ගියාම මාව බිම වාඩි කරලා උඩ ඉඳගෙන උඩ නැගලා ආසනයක ඉඳලා බණ කෙව්වා. ඒ මනුස්සයා නැගිටින්න ඉච්චර බණක් නෙමෙයි නිකන් මොළෝ දූප වගේක් කෙව්වා. ඉතින් මම සද්ද නැතුව ඒක දිහා ඉතින් බලාගෙන ඉඳලා මං ආවා. එනකොට මගට ඇවිල්ලා කියනෝ ඔබ වහන්සේ හොඳයි නේ. මම ගෝ මොකද්ද හොඳ? නෑ මං ඉතින් උඩ ඉඳන් බණ කියද්දි ඔබ වහන්සේ බිම ඉඳන් අහගෙන හිටියේනේ. මං ගෝ මම මේ උඩ ඉන්නවත් බිම ඉන්නවත් යන කෙනෙක් නෙමෙයි. මම මේ සද්ධර්මය හොයාගෙන යන කෙනෙක්. කවදාකාරී සද්ධර්මය හම්බුනොත් මං ඔබටත් ඇවිල්ලා කියන්න කියලා. හැබැයි මට ඔබ වැරදි බව මට පේනවා දැනෙනවා. නමුත් මම ඔබට වැරදි කියලා කියන්නේ. එතකොට අහනවා ඒ මොකද හාමුදුරුව මට එහෙම කියන්නේ නැත්තේ? බලන්න මේ මිනිස්සු ඥානවන්තයි. මං කව ඔබතුමා එක පාරටම හරි දේ මොකද්ද කියලා ඇහුවොත් මගේ ළඟ උත්තරේ තාම නැහැ. එදවසල අවබෝධයටපත් වෙලා නැහැ මම. මගේ ළඟ උත්තරේ හරියටම නැහැ. හරි දේ මොකද්ද කියලා ඇහුවොත් කියන්න. මං හරි දේ හොයාගත්ත දවසට ඇවිල්ලා මං කියනවා ඔබතුමා වැරදි කියලා. ඇත්තින්ම මේ සිද්ධිය මේ විදියට ආයි වුණා. ආයි මං ওই මිනිස්සව හම්බෙන්න ගියා ධර්මය අවබෝධ කරගත්තට පස්සේ. මං එදා අර කතාවත් අවදි කළා. මං කිව්වා අද මම කියනවා ඔබ වැරදි කියලා. අර මිනිස්සයාත් ඇත්තෑරියේ නෑ. ඉස්සරහට ආවා. එහෙනම් මොකද්ද හරිද කියලා ඇහුවා. මං කියන්නම් හරිද අහගන්න. ඒ මිනිස්සයා එක දවසයි එක රැය අවබෝධ කරගත්තා. මහා වීරයෙක්. තේ මිනිස්සයා කියන මේ ලෝකේ දුතු එකම හාමුදුරුව එකම අම්මා තාත්තා බුදුහාමුදුරුව කියලා මට කියන්නේ. ඒ නිසා ඒ ගෞරවය හදවතේ පළමු ස්ථානයේ දීලා තියෙනවා. ඔව් භික්ෂු සමාජයේ කෙරෙහි විශාල කලකිරීමකින් හිටපු පුජ්‍යලේ. ඉතින් එහෙම ධර්මයේ හොයාගෙන ගියපු ගමනක් බුද්ධියෙන් ඥානයෙන් ඒ වගේ කැපවීම කරලා තේරුම් ගත්ත දහම. දැන් මේ සම්ප්‍රදායට ඇවිල්ලා කනුවලට හේතු වෙලා යන උපාසකම්මල දැක්කහම පොල්ලක් අරන් ගහලා එලවන්න හිතෙනවා. ඇවිල්ලා අර වැඩක් නැති නිසා ඇවිල්ලා ඔය ඉන්නවා නිකන් කම්මැලි කමට. එමයයි ඉන්න පමි. අතිශයින්ම ධර්මයේ ස්වාගෙන යන පිරිස නැත්නම් මේ පිරිස ගොඩාක් එකතු කරලා ලොකු වැඩසටහන් මාධ්‍යයේ ක්‍රමයකට වැඩසටහන් කරන්න ඕන නම් අපිට මේ මුළු පළාතම පිරෙන්න සෙනඟ ගෙන්නන්න පුළුවන්. ඒක පාරක් අර මල් පූජාවක් පටන් ගත්තා. මේක ඉඩමදි වුණා සෙනඟ ඇවිල්ලා. ඒස අතිශයින් මේ ධර්මයට අවංකම් දෙන පරේක්ෂණය කරන ගවේෂණය කරන තමාගේ ජීවිතේ ඉහළට පමුණවා ගන්න. අපි මෙතන කියන්නේ නැහැ මේ වෙන කිසි මේ පැහැදීමක් ඕනේ. තමන්ගේ සිත ඉහළට පමුණවා ගන්න, තමන්ගේ හිත දවසින් දවස හදා ගන්න වැඩපිළිවෙලකට එන්න ඕන. අකම්පිත හිතක් ඇති වෙන. අකම්පිත හිතක් නම් අසංකාරයක හිතක්. ගති විමුක්ත සිතක්. සඤ්ඤා විමුක්තියක් තේන හිත. සඤ්ඤා විමුක්තියක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ලෝකෝත්තර ධර්මය ඔබගේ විඥානය ගත කිරීමෙන් පමණයි. ලෝකෝත්තර ධර්මය විසයි පුතඥ විඥාණයට මනසට. පුතඥ මනස මේ යනවා ලෝකෝත්තර ධර්මය ලං කරනකොට. කාලය පලා යනවා අකාලික ධර්මය හැමිනේකොට. කාලයට සටන් කරන්න බෑ අකාලිකත්වයත් එක්ක. ඒ වගේම කොච්චර ලෝකේ උගතෙකුටවත් සටන් කරන්න බෑ ලෝකෝත්තර දර්ශනයත් එක්ක. මොකද ඔහුට තියෙන්නේ අසීමිත දැක්මක්. අහුට අර උගතාට තියෙන සීමිත දැනුමක්. එනිසා ආචාර්ය පදවි 3000කට වැඩිය වටිනවා සද්ධර්ම අවබෝධය. කිසිම ආචාර්යවරයෙක් හමුෙහි නොවැටෙන ආචාර්යවරේ තමන් දන්නවා තමන්ට වඩා ඉහළ වචනයක් මේ ලෝකේ කියන්න පුජ්‍යලයක් නැහැ. ඕන්නම් සමව කතා කරන්න පුළුවන් පුජ්‍යලයක් පවණක් ලෝකේ ඉදීවි කියලා. එතකොට ඒක මොනතරම් ශ්‍රේෂ්ඨද? දැන් ඔබට ඕක හිතෙනවද? නැහැනේ, ඔබට නිතරම හිතෙනවා මට වඩා ඉහළ පුජ්‍යලයක් ඉදීවි. ඒකයි. මේ ආශ්‍රිතව තියෙන තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලාවත් නැහැ කියලා මම කිව්වා. ඕගොල්ලෝයි බුදු වෙලා ඉන්නේ කියලා මම මුල්ම කාලේ කිව්වා. ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුත් මේක පහරට ගැස්සලා ගිහිල්ලා බලලා තියෙනවා මොකද්ද මේ හාමුදුරු කියන්නේ. මං කිව්වා බුදුහාමුදුරු බුදු උනේ නැහැ කියලා. කිව්වහම කට්ටිය බය වුණා මොකද්ද මේ කියව කතාව කියලා. ඉතින් මේ මං කිව්වා ඕගොල්ලෝ තමයි බුදු වෙලා ඉන්නේ. බුදුහාමුදුරුව කලේ බුදු බව අතහැරියා කියලා. බුදුරජාණන් වහන්සේ කලේ බුදු බව අතහැරියා. ඔය ඇත්තෝ තමයි බුදු වෙලා ඉන්නේ. ඒ කියන්නේ බුද්ධි කරගෙන ඉන්නේ ඔය ඇත්තෝ. බුදුරජාණන් වහන්සේ මම සිද්ධාර්ථ කුමාරයා කියලා බුද්ධි කරගෙනත් නැහැ. මං සුද්ධෝදන රජතුමාගේ පුතා කියලා බුද්ධි කරගෙනත් නැහැ. මම මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨතම පූජ්‍යලයා කියලා බුද්ධි කරගෙන නැහැ. ඉතින් මං කව බුදු බව අතහැරලා බුදුහාමුදුරු හිටියේ. බුදුරජාණන් වහන්සේට බුදු බවක් ඇඟේ තිබ්බනම් උන්වහන්සේට සැනසෙල්ලක් නැහැ. දැන් ඔයත්තන්ට සැනසෙල්ල නැති වෙලා තියෙන්නේ මොකද? බුදු වෙලා ඉන්නේ. ඒකට හේතුව ඒකයි. මම බුද්ධි කරගෙන ඉන්නවා මම මෙහෙම කෙනෙක් කියලා. ඉතින් එතෙන්ට නොයෙකුත් නොයෙකුත් අටලෝ දහම පැමිණෙනකොට උන්න කම්පණේ බවපත් වෙනවා. දැන් ඔබට තේරුණාද බුදුහාමුදුරු බුදු වෙලා නැහැ කියලා? බුදුරජාණන් වහන්සේ බුදු වුණේ නැහැ. මම කිසිවෙක් නොවේමි කියන මට්ටමට ඉතින් ආවම කොහෙද බුදුවව? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට පැල්පතත් රජමැදුරත් එක හා සමානයි. රජබුදුනත් දුගී පැල්පතේ දානෙත් එක හා සමානයි. හැබැයි කිසි දෙයක් ඇලෙති නෑ උන්වහන්සේට. අර රජමැදුරට ගියාම ඒ ආසන හොඳ නෑ බිම වාඩි වෙන්න ඕන කියලා එහෙම එකක් නෑ. රජමැදුරෙදි තියෙන්නේ රජ ආසනේද දෙන්නේ ඇතිරිල්ලක් කියලා ඒක වාඩි වෙනවා. වැඩේ ඉන්නවා. පැල්පතට ගියාම ගල් පොත්තක්ද තියෙන්නේ වාඩි වෙන්න? ඒකත් වැඩේ ඉන්නවා. මම දවසක් පන්සලකට ගිහිල්ලා අර ලස්සන තැනත් මම එතන වාඩිලා මේ ලස්සන පරිසරය බලාගෙන වාඩිලා ඉන්නකොට මිනිස්සෙක් ඇවිල්ලා කියනවා ඔතන හොඳ නැහැලු ආඩි හාමුදුරු කෙනෙක්ලු. එයාගේ ලැහැත්තේ මාව එක්කන් ගිහිල්ලා අර කාමරයක් අස්සේ දාලා ඇතුළට ගිහලා එහෙම වාඩි කරලා මේ දොරවල් වහලා ඊබෝ දාලා යන්නේ. මං කිව්වා මේ එපා වෙලා තියෙන්නේ මේ කුටි වල කාමර වල මේ ඉඳලා මම පොඩ්ඩක් මේ වටපිටාව බලන්න මෙතන වාඩිලා ඉන්නේ කවුරු හරි දැක්කොත් හොඳ නැහැනේ කියලා කිව්වා. මං කෝ ඉතින් දැක්කගෙන ආට හොඳ නැති වුණාට මට හොඳයි නම් මොකද? ඒ මට හොඳයි නේ. දැන් ඔය සිටි පාද එහෙම යනකොට මම හරි ආසයි වනපෙත් බලන්න. අස්සන මම ඉතින් බලාගෙන ඉන්නවා. මිනිස්සු එකතු වෙලා බලාගෙන ඉන්නවා මගේ දිහා. මොකද කියලා. ඒ මිනිස්සු දන්නේ ස්වභාව සෞන්දර්ය සිරි නරඹන්න සමනලගේ ලස්සන දකින්න මල්වල ලස්සන දකින්න ඒ මොකුත් දන්නේ නැහැ. ඒ මිනිස්සු දුම් හිඳ ඇල්ල ළඟට ගිහිල්ලා මූණට මූණ බලාගෙන බෝතලයක් කඩාගෙන ගහලා ඉන්නවා. ඒක තමයි කරන්නේ. ඉතින් මේ ස්වභාව සෞන්දර්ය මෙච්චර ලස්සන රටක හැයි ඉතින් බුදුහාමුදුර එපයි කියලා නේද තියෙන්නේ? ඇස් ඇත්තකු නමුත් පොට්ටේකුසේ ඉන්න කියලා නේද? ඒ ඉවරයිනේ. ඒ කතාවේ සත්‍යයක් තියෙනවා. වෙන ගැඹුරක් ඒකේ තියෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය ඔය පෙන්වේ. උන්වහන්සේට ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රියන් හයම නැහැ. උන්වහන්සේ ඉන්ද්‍රියන් හයෙන් නෙමෙයි මේ ලෝකේ ස්පර්ශ කරන්නේ. ඒ විමුක්ති ඇසින්නේ විමුක්ති ඥානේ. ඉතින් ඒ දේ යම් ආකාරයකට සමාජගත කරන්නට උන්වහන්සේගේ ගැඹුරු මනස පැහැදිලි කරන්නට ඇස් ඇත්තකු නමුත් අන්ධයෙකු මෙන් කන් ඇත්තකු නමුත් බහිරෙකු මෙන් ස්පර්ශ ඇත්තකු නමුත් ශරීරය ඇත්තකු නමුත් කොරෙකු මෙන් මනස ඇත්තකු නමුත් මනසක් නැති කෙනෙක් හා සමානයි කියලා ඒ ගැඹුරු දර්ශනයක් පෙන්වුවේ. ඒක ඉතින් මතු පිටට අරගෙන ඇවිල්ලා අපේ මිනිස්සු කෝරු බවට පත් වෙනවා. ඍණාත්මකව ගන්නවා. පව් කියලා හිතනවා. අපේ මිනිස්සුන්ට දැන් අපි බැලුවාම මේ අර හිමාලය පැත්තේ ටිබෙට් ජාතිකයේ ස්වාමින් වහන්සේලා එහෙ මේ ඉන්න කට්ටිය ඉන්නවා. ඇත්ත වශයෙන්ම අපි ඒගොල්ලන්ට කියලා දීලා නැහැ දුක්ඛිත ජීවිත තුල අපිට දකින්න ලැබෙන්නේ මිනිස්සුගේ ජීවිත අක්‍රමවත් කියලා. ඉන්න තැන හරියට හදාගන්නේ, කොණ්ඩ පීරන්නේ, දත් මදින්නේ, පිරිසුදුව ඉන්නේ, ලස්සනට ඉන්නේ, ඒ වගේ දෝෂ ටිකක් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ නම් වැඩ හිටියේ හරීම ප්‍රසන්න විදියට, ලස්සන විදියට, මල් උද්‍යානයක සුවඳ හමන්න සුවඳ දැවීම, සඳුන් දැවීම වහල සෙවිලි කරලා බොහොම ප්‍රසන්නව වැඩ හිටියේ. බුදුහාමුදුරුව දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට ආසයි. තරම් ලස්සනයි, ප්‍රසන්නයි. ඒ ලස්සන නිසාම ලස්සන බලන්නව මහාන වෙච්ච හාමුදුරුවරුත් හිටියා. මෙහෙණින් වහන්සේලාත් හිටියා ලස්සන බලන්නව ඇවිල්ලා මහාන වුණා. හඳහගෙන ඉන්නව මහාන වුණා. ඒක තමයි ප්‍රධාන අදහස වුණේ පස්සේ රහත් වුණා. හිසා කවදාවත් මේ පරමාර්ථයෙන් නම් ඔබ සියල්ලම අත්හල යුතුයි. ඒත් ඔබ නෙමෙයි ඒක කරන්නට ඕන. ඔබ කරන්නට ඕන වෙනාන්දයක් අස් කරන්න නෙමෙයි ඔබවම අස් කරන්න ඕන. එසා මම ඔබට කියන්නේ නැහැ වෙනා අන්දයක් ඉවත් කරන්න කියලා. මම කියන්නේ ඔබ මම කියන මේ මූලික සිද්ධාන්තය ඉවත් කරන්න. මොකද පළවෙනි සිද්ධාන්තයේ සක්කාය දිට්ඨිය. ඒතකොට සක්කාය දිට්ඨිය හැමතිස්සෙම හැරිලා බලන්න හොයන්න. මේ මොහොතේ මේ මොහොතේ ඔබ පැටලී සිටින්නේ සක්කාය දිට්ඨියේ. සක්කාය දිට්ඨියට රැඳී ඉන්නට අවසරයක් නොමැතිව පහර දෙන්න. පලා යනතුරු සොයා පහර දෙන්න. හැබැයි ඒ තුල ඔබගේ අහන්භාවය මමත්වයේ වැඩෙන්න ඉඳහරින්නට එපා. මමත්වයේ ස්වභාවය තමයි එක් ක්‍රියාකාරකමක යෙදවීම සඳහා තවත් ක්‍රියාකාරකම් ස්වરૂපයක් යට මමත්වයේ සැඟවෙනවා. ඒ නිසාවෙන් తත්‍ර తත්‍ර අභිනන්දිනී නැවත නැවත පෙරලි පෙරලි ඇලෙන ස්වභාවයක් බැඳෙන ස්වභාවයක් මේ මමත්වයේ තුල තියෙනවා. ඒවා හොඳට තේරුම් අරගන්න, ඒවා වටහා ගන්න. එතකොට ඔබට සම්මුති ජීවිතය කියන්නේ මොකන්ද, පරමාර්ථ ජීවිතය කියන්නේ මොකන්ද කියලා පැහැදිලිවම තේරුම් කරගන්නට පුළුවන්. ඔබ නොබෙදෙන්න විතරක් නෙමේ ඔබට අයිතියේ තියෙන ඔය සමානවම නොගැටෙන්න. නොගැටෙන්න පමණක් නෙමේ නොබෙදෙන්න. ගැටීමක් නැති බැඳීමක් නැත්තා ඔබට කවදාවත් මධ්‍යස්ථතාවයක් නැත. ඔබට තිබෙන්නේ විමුක්තියක්. ඒ විමුක්තිය තුළ ඔබට ජීවිතය දකින්නට පුළුවන්. විශේෂ ඇසක් පහළ වේවි. ඒ ගුණය ඔබ තුළ වැඩෙන තරමට පූර්ණත්වයේ වැඩුණාම ඔබට විශේෂ ඇසක් පහළ වෙනවා. ඒකට කියනවා විමුක්ති ඇස. ඒ ඇහි කිසිම රොඩු නැහැ. බාධක නැහැ, වර්ණ නැහැ, හැඩ නැහැ, තල නැහැ, මොකක්වත් නැහැ. හාත්පසින්ම නිදහස් සරුවඥතා හැම පැත්තක්ම පේනවා. දැන් ඔබේ ওই තියෙන ඇස් දෙකට හැම පැත්තක්ම පේන්නේ හැම තිස්සෙම එක පැත්තක් අඳුරුයි. දැන් මේ වෙනකොට ඔබේ පිටුපස ඔබට අඳුරුයි. භෞතික ඇසින් බැලුවහම මට මගේ පිටුපස තියෙන පසුබිම් වර්ණය මට පේන්නේ. ඔබේ ජීවිතයේ හැම මොහොතකදීම එක කොටසක් අන්ධකාරයේ පවත්වමින් තව කොටසක් තමයි ආලෝකමත් වෙන්නේ. අර ඇස පහළ වීමත් එක්කම ඔබට හැම පැත්තක්ම පේනවා. හැබැයි පෙනීම කියන එක ඉක්මවා. ඒ ඇහින් හැබැයි වර්ණ වශයෙන් පේන්නේ නැහැ. රූප වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන් පේන්නේ නැහැ. නමුත් පේනවා. සුඛ වාසයෙන් දුක්ඛ වාසයෙන් උපේක්ෂා වාසයෙන් විඳින්නේ නැහැ. නමුත් දැනෙනවා. හඳුනා ගැනීම තියෙනවා. හැබැයි හඳුනා ගැනීම අන්තයකින් තොරව හඳුනා ගැනීම සිදු වෙනවා. ඒ නිසා ඒක තමයි කියන්නේ චක්කුන් උදපාදේ, ඥානං උදපාදේ, ආලෝක උදපාදේ, විද්‍යා උදපාදේ. ඒ ඔක්කොම තියෙන අර එකම ගුණේ. දැන් අපි ඒ සියලුම උදපාදීන් වලට ඥාතිකම් කියනවා. මා ඇතුළු ධර්මයේ දක්වපු සියලු දෙනාම මේ උදපාදීත්වයට ඥාතිකම් කියනවා. බුදුරජාණන් වහන්සේලා ඥාත් ඒ තත්ත්වෙන් ඉහළටම ගිහිල්ලා පූර්ණත්වයටපත් වෙනවා. රටකට පැමිණීම කියන්නේ එකක්, ඒ රටේ රජවීම කියන්නේ තවත් එකක්නේ. ඉතින් රටකට පැමිණීමත් ශ්‍රේෂ්ඨයිනේ. දැන් ලංකාවට පැමුණාට පස්සේ ලංකාවේ දේශගුණයේ අයිති එයාට හම්බ වෙනවා. එංගලන්තෙට ගියාම එංගලන්තේ දේශගුණයේ අයිති එයාට හම්බ වෙනවා. දැනෙනවා. රජතුමාට දැනන දෙයම දැනෙනවද නැද්ද? අනිත් කෙනා දැනෙනවා. ඒ වගේ තමයි අපි රටේ රජ වෙලා නැහැ තාම. රටට පැමිණිලා තියෙනවා. ඔයගොල්ලෝ තාම බෝට්ටුවේ ඉන්නේ. උඹ ගොඩක් අය බෝට්ටුවේ ඉන්නේ. ඈ ඒ නිසා රට හොයන්න ඕන. හොයාගෙන ඒ ශේම භූමියට පාත්‍ර වෙනවා. කොහොමද ශේම භූමිය අඳුනගන්නේ? ඒ ශේම භූමියේ රූප නැත, ශබ්ද නැත, ගන්ධ නැත, රස නැත, ස්පර්ශ නැත, සිතුවිලි නැත. ඒ සේම භූමියේ වාසනාවන්ත භූමියේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කෂ්ඨණයන් නැත. ඒ උතුම් විශිෂ්ට භූමියේ දුක නැත, සැප නැත, ඒ හේයින්ම උපේක්ෂාවද නැත. එම භූමියයි ඔබ සොයාගත යුත්තේ. එම භූමියට හිරුපායන්නේ නැත, අඳුර වැටෙන්නේ නැත. එම භූමියයි ඔබ සොයාගත යුත්තේ. එම භූමිය තුල සිටින මිනිසුන් කිසිදා නොමියයි, සොහොන් පිටෙන්නේ නැත, මාතෘ ප්‍රසූතාගාර නැත. එම භූමියයි ඔබ සොයාගත යුත්තේ. එම භූමියේ ස්ත්‍රීන් නැත, පුරුෂයන් නැත. එම භූමියයි ඔබ සොයාගත යුත්තේ. එම භූමියේ බාල, තරුණ, මහලු අය නැත. එම භූමියයි ඔබ සොයාගත යුත්තේ. එම භූමියේ ඇඳුම් කඩ නැත. සියලු දෙනාම ශරීර නැතුවයි ඉන්නේ. වස්ත්‍ර නැතුව නෙමෙයි, ශරීර නැතුවයි ඉන්නේ. ශරීර නැත. එම භූමියයි ඔබ සොයාගත යුත්තේ. එම භූමියේ රුපියල් හෝ ඩොලර්ස් කොත් පරිහරණයක්, මුදල් පරිහරණයක් නැත. ඒ නිසා ඒ සමාජය තුල තරඟයක් නැත. එම භූමියයි ඔබ සොයාගත යුත්තේ. එම භූමියේ සීතල කාලයක් හෝ උෂ්ණ කාලයක් නැත. එම භූමියයි ඔබ සුවාගත යුත්තේ. එම භූමියට වැසි කාලයක් නැත, පායන කාලයක් නැත. එම භූමියයි ඔබ සුවාගත යුත්තේ. එම භූමියේ ශස්ත්‍රීකය නැත, දුප්පත් යාචකයෝ හිඟන්නෝ නැත. එම භූමියයි ඔබ සුවාගත යුත්තේ. ඔය තමයි නිර්වාණ භූමිය. ඔය භූමිය ඔබ නුවණින් මනසින් හොයාගෙන යන්න, ඔබේ මනස සංගවන්න අන්න ඔය භූමිය තුල. ඔබේ මනසට රැකවරණයක් තියෙන ඔය භූමිය තුල පමණයි. ඒ භූමිය තුල අවේදීත සොයක් ඔබට ලැබෙනවා, සදාතනික සොයක් ඔබට ලැබෙනවා. එනම් හැමදනාටම උතුම් තෙරුවන් සරණින් ශ්‍රී සද්ධර්ම අවබෝධය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.